Hallelujah. Hallelujah. As we have come to this new year, මේ අවුරුද්දට අපි පැමිණෙන one thing that you must realize, ඔබ තේරුම් ගත යුතු එක කාරණාවක් තමයි, is that God is not lost of what he is going to do in your life. ඔබේ ජීවිතේ කුමක්ද සිදුවෙන්න කියලා දෙවියන් වහන්සේ නොදැනුවත් කමෙන් සිටින්නේ නැහැ. He knows our future. උන්වහන්සේ දන්නවා අපගේ අනාගතය. Our future is his past. අපගේ අනාගතය උන්වහන්සේගේ අතීතයයි. Because he lives in the realms of the eternal. මන්ද ඒ සදාකාලික තලයන්හි උන්වහන්සේ ජීවත් වෙනවා. He lives in the history and the present and the future at the same time. උන්වහන්සේ ඒ ඉතිහාසයේ වර්තමානයේ අනාගතයේ උන්වහන්සේ එකම වෙලාවට සිටින නිසා The Bible says Jesus Christ is the same yesterday, today and forever. Jesus Christ වහන්සේ ඊයේ තදත් සදාකාලෙටම ඒ ආකාරයෙන්ම සිටින බවට බයිබලයේ සඳහන් වෙනවා. And the perfect will of God for your life is already established by him. දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේගේ ඒ සම්පූර්ණ කැමැත්ත ඔබගේ ජීවිතය වෙනුවෙන් දැනටමත් ස්ථිර The Bible says he who has begun a good work in you he shall complete it on the day of his coming. උන්වහන්සේ ඔබගේ ජීවිතේ ආරම්භ කළ ඇති ඒ යහපත් ක්‍රියාවන් උන්වහන්සේම අවසන් කරන්න යනවා. So this new year is not a mystery to God. දෙවියන් වහන්සේ තුල මේ අවුරුද්ද අභිරහසක් නෙවෙයි. And it must not be a mystery to you and to me. ඒ වගේම ඔබටත් මටත් අභිරහසක්. No, some people I don't know what is going to happen this year. Let's see. මේ අවුරුද්ද කොමක්ද සිද්ධ වෙන්න යන්නේ කියලා දන්නේ නැහැ අපි බලමුකෝ කියලා කියනවා. Some people say what will be kesara aksara. එන්න සිදුවිය යුතු දේ සිදුවේවි. I don't know melodyak what will happen this year. මේ අවුරුද්දේ මොනවා වෙයිද කියලා මෙලෝඩියක් මම දන්නේ නැහැ කියලා කියමින් සිටිනවා. But you should know because God is the one who has brought you thus far and he will take you this year through. Hallelujah. ඔබ දැනගත යුතුයි මේ දේවල් මන්ද දෙවියන් වහන්සේ තමයි ඔබව මේ අවුරුදු ගණනාවක් ගෙනල්ලා තිබෙන්නේ ඉදිරියට. උන්වහන්සේ මේ අවුරුද්ද පුරාවටත් ඔබව ඉදිරියට ගෙන යනවා. You know, this year has been named by the man of God Pastor Chris as the year of flourishing. Hallelujah. දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය පාස්ටර් ක්‍රිස් විසින් මේ වර්ෂයට නම් කරලා තිබෙනවා සමෘද්ධි වීම මේ වසර කියලා. Now you must take that word and make it yours. ඒ වචනේ රැගෙන ඒ ඔබගේම කළගත යුතුයි. You must receive it into your spirit. ඔබගේ ආත්මයට ඒ වචනය ඔබ ලබා ගත යුතුයි. And say this is my year of flourishing. මේ මගේ සමෘද්ධි වීමත් වසරයි කියලා ඔබ කියනවා. And you say I'm going to flourish this year. මේ අවුරුද්ද පුරාවට මම සමෘද්ධිවත් වෙනවා. Hallelujah. Hallelujah. That is how you make it yours. ඒ ආකාරයෙන් තමයි මේ ඔබගේ කරගන්නේ. Hallelujah. You got to do something this year. මේ අවුරුද්ද වයම් ක්‍රියාවක් කළ යුතුමයි. You must work the word in your spirit. වචනය ඔබගේ ආත්මයේ ඔබ ක්‍රියාවට දැමිය යුතුමයි. Put the word of God into work in your life. දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ ජීවිතයේ ඔබ ක්‍රියාවට දමන්න. Say this is my year of flourishing. ඔබ කියන්න මේ අවුරුද්ද මගේ සමෘද්ධි වීමත් වසරයි. Say this is the year of my flourishing. මගේ සමෘද්ධියේ වසර මෙයයි. Now you might ask where is this flourishing? කොහෙද සමෘද්ධිමත් වෙන්නේ කියලා ඔබ අහන්න පුළුවන්. It is in your heart and in your mouth. ඔබගේ හදවතේ සහ ඔබගේ මුඛයේ තමයි සමෘද්ධිය තියෙන්නේ. Hallelujah. Hallelujah. It is in your heart and in your mouth. ඔබගේ හදවතේත් ඔබගේ මුඛයේත්. It is not with God, it's not outside, it's not with your mother-in-law. දෙවියන් වහන්සේ තුලත් නෙවෙයි පිටස්තරෙන් තුල නෙවෙයි නැදම්බ තුල නෙවෙයි මේ දෙ තිබෙන්නේ. It is in your heart, you have to believe. That this is my year of flourishing. ඔබ හදවතෙන් විශ්වාස කළ යුතුයි මේ අවුරුද්ද මගේ සමෘද්ධි වීමේ වසරයි. You have to believe in your heart that this is my year of flourishing and I'm going to flourish. ඔබ ඔබගේ හදවතෙන් විශ්වාස කරන්න අවශ්‍යයි මේ අවුරුද්ද මගේ සමෘද්ධියේ වසරයි. මේ අවුරුද්ද මම සමෘද්ධිමත් වෙන්න යනවා. It doesn't matter where I am right now. No, what challenges I'm facing right now. දැන් මොන වගේ අභියෝග තත්ත්වයක මම සිටියත් දැන් මේ මොහොතේ. And you begin to speak now. දැන් ඔබ කතා කරන්න පටන් ගන්න. But you believe you have you can't keep quiet. ඔබ හදවතෙන් විශ්වාස කරපු දේ ඔබ දැන් නිශ්චලව සිටින්න බෑ. Hallelujah. Hallelujah. What you believe you have to speak. ඔබ විශ්වාස කරපු දේ ඔබ කතා කරන්න අවශ්‍යයි. Because when you believe you receive. ඔබ විශ්වාස කරාම ඔබට පුළුවන් ඒ දේ ලබා ගන්න. In John chapter 3 verse 16. යොහන් 3:16 කියනවා. It's a famous scripture we all know by heart. අපි සියලු දෙනාම දන්නවා මේ බයිබල් පදේ. We don't even have to look at it even, but let's put it. It says, God so loved the world that he gave his only begotten son. දෙවියන් වහන්සේ මේ ලෝකයට එතරම් ප්‍රේම කරා වුන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා දෙන තරම්. He loved the world of sinners. මේ පව්කාර ලෝකයට දෙවියන් වහන්සේ එතරම් ප්‍රේම කරා. He loves you. ඔබට වුන් වහන්සේ ප්‍රේම කරනවා. If you're here for the very first time and in a church like this, I want you to know that God loves you. ප්‍රථම වතාවට පැමිණි ඔබ දැනගන්නවට කැමති මම දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන බව. And he cares for you, he knows you, and he wants you to have his very best. උන් වහන්සේ ඔබට සලකනවා, උන් වහන්සේ ඔබව පෞද්ගලිකවම හඳුනනවා, ඒ වගේම උන් වහන්සේගේ කැමැත්ත ඔබට හොඳම දේ දීමටයි. And he says that he gave his only because he gave his only son, his precious beloved son. Unwahansege eka jataka watina putraya unwahanse denu labuwa. He didn't give another religion. Tawat agamak dunne ne ha unwahanse. He gave his son. Unwahansege putraya dunne. You know, Christianity is not another religion. කිතුනු කම කියලා කියන්නේ තවත් ආගමක් නොවේ. Jesus did not come to bring another religion. යේසුස් වහන්සේ පැමිණියේ නැහැ තවත් ආගමක් අපට දෙන්නට. He came to give you what religion could not give you. ආගමකට දෙන්න බැරි දෙයක් ඔබට දෙන්නටයි උන්වහන්සේ පැමිණියේ. And he says whosoever believeth in him. යම් පමණ කෙනෙක් උන්වහන්සේ විශ්වාස කරනවද? That means anybody. ඒ කියන්නේ ඕනෑම කෙනෙක්. It doesn't matter which religion, which background you come from. කොමන ආගමක පසුබිමකින් ආවත් ඒක කමක් නැහැ. If you believe the good news that Jesus loves you. යේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරන බව ඒ සුභාරංචිය ඔබ විශ්වාස කරනවා. That he came to die for you on a cross. උන්වහන්සේ පැමිණියේ ඔබ වෙනුවෙන් කුරුසපත් වීමටයි කියලා ඔබ විශ්වාස කරනවා. Not only that he rose from the dead on the third day. ඒ විතරක් නෙවෙයි තුන්වෙනි දවසේ උන්වහන්සේ නැවත නැගිට්ට That is the proof that he is a living God. ඒක තමයි ඔප්පුව උන්වහන්සේ ජීවමාන දෙවි කෙනෙක් බව. He not only died but he rose from the dead. Hallelujah. උන්වහන්සේ මරුණ විතරක් නෙවෙයි උන්වහන්සේ මරණයෙන් නැගිට්ටා. He is not a dead God. උන්වහන්සේ මරණීය දෙවි කෙනෙක් නෙවෙයි. He is a living God that means he can hear you. He can see your cry. උන්වහන්සේ ජීවමානයි උන්වහන්සේට ඔබව ඇසෙනවා ඒ වගේම ඔබගේ මොර ගැසීම ඇඬීම උන්වහන්සේට තේරුම් ගන්නට පුළුවන්. But look here it says Whoever believeth in him should not perish. යම් පමණ කෙනෙක් උන්වහන්සේ විශ්වාස කරනවද එම කෙනා විනාශ නොවි. But have eternal life. සදාකාල ජීවනය අත්පත් කරගන්නවා. If you believe you will have ඔබ විශ්වාස කරොත් ඔබට ඒ සදාකාල ජීවනය ලබා ගන්නට පුළුවන්. So when you believe you receive something you have something now. ඔබ විශ්වාස කරා නම් ඔබට යම් දෙයක් ලබා ගන්නට පුළුවන්. It is the same with every promise of God. දෙවියන් වහන්සේගේ හැම පොරොන්දුවක්ම ඒ ආකාරයෙන් තමයි ක්‍රියා කරන්නේ. This year of flourishing. මේ සමෘද්ධිමත් වීමේ වසරේ. If you believe it is for you. ඔබ විශ්වාස කරත් ඒ දේ ඔබගේ. You will have it. Hallelujah. ඔබට ඒ දේ ලබා ගන්න පුළුවන්. Every time you believe you have. ඔබ විශ්වාස කරන හැම අවස්ථාවකදීම ඔබට ඒ දේ ලබා ගන්නට පුළුවන්. Every time you believe you have something that you believe. ඔබ විශ්වාස කරන හැම අවස්ථාවකදීම ඔබට ලබා ගන්න පුළුවන් ඒ විශ්වාස කරපු දේ. You know some people say pastor I believe. සමහර අය කියනවා pastor මම විශ්වාස කරනවා. I am believing God for something. I am believing God for a new car. අලුත් වාහනයක් ලබා ගන්න මම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. After 6 months you ask how are you? I am still believing God for a new car. මාස 6කට පස්සේ අහුවහම කොහොමද ඔබ කියලා තවමත් මම අලුත් වාහනයක් උදෙසා විශ්වාස කරනවා කියලා කියනවා. But the Bible says if you believe you will have. බයිබලයේ කියන ඔබ විශ්වාස කරා නම් ඔබට ලබා ගන්න පුළුවන්. Where do you have it? You have it in your spirit. කොහෙද ඔබට ලබා ගන්න පුළුවන් ඔබගේ ආත්මයෙන්? Because life is spiritual. මන්ද අපගේ ජීවිතය ආත්මික නිසා. You know life is spiritual. ඔබ දන්නවද ඔබගේ ජීවිතය ආත්මික? God is a spirit. දෙවියන් වහන්සේ ආත්මයක්. And man is a spirit. මනුෂ්‍යයත් ආත්මයක්. Hallelujah. Hallelujah. And we can only communicate with God in the spirit. දෙවියන් වහන්සේ එක්ක sannivedanaya කරන්න පුළුවන් එකම ක්‍රමයයි තිබෙන්නේ එය ආත්මය කරන කොටගෙන. Hallelujah. Hallelujah. So life is spiritual. ජීවිතය ආත්මිකයි. 2017 is spiritual. 2017 වසර ආත්මිකයි. When the man of God says this is year of flourishing. This is a spiritual statement. දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය කිව්වහම මේ අවුරුද්ද සමෘද්ධිමත් අවුරුද්දක් කියලා එය ආත්මික වගන්තියක්. You must receive it into your heart. ඒ ඔබගේ හදවතට ඔබ ලබා ගත යුතුමයි. Don't try to understand with your mind. ඔබගේ මනසෙන් මේ දේ තේරුම් ගන්න ඔබ උත්සාහ කරන්න. You know many people say how can that be? බොහෝ අය කියයි කොහොමද ඒක කරන්න පුළුවන් Oh look at my challenges මේක බලන්න මගේ අභියෝග It's easy for pastor to say that පාස්ටර් කියන්න මේක ලේසි But he doesn't know my problems මගේ ප්‍රශ්න පාස්ටර් දන්නේ නැහනේ You don't try to analyze with your mind ඔබගේ මනසෙන් මේක තේරුම් ගන්න උත්සාහ කරන්න You don't try to argue with what God has said දෙවියන් වහන්සේ කිව හැකි කිව කියලා ඇති දේ එක්ක ඔබ තර්ක කරන්නත් එපා You believe with your heart ඔබගේ හදවතින්ම ඔබ විශ්වාස කරන්න You know your heart has the ability to believe ඔබ දන්නවද ඔබගේ හදවතට හැකියාව තිබෙනවා විශ්වාස කරන්නට When you married your spouse your husband or wife ඔබගේ ස්වාමි පුරුෂයා භාර්යාව ඔබ විවාහ වුණාම You believed with your heart ඔබගේ හදවතින් යම් දෙයක් විශ්වාස කරා විශ්වාස කළා ඔබ බැඳා Oh I mean later on you begin to realize something else But that's different but you believed ඔබ විශ්වාස කරා යම් දෙයක් Hallelujah Hallelujah She doesn't want to translate that Hallelujah. Are we okay today? අපි හොඳින් සිටිනවද අද දවසේ? So when you believe, you receive and what you receive into your spirit, you must release with your mouth. අපි විශ්වාස කරාම යම් දෙයක් අපි ලබා ගන්නවා, අපි ආත්මයට යම් දෙයක් ලබා ගත්තාම අපගේ මුඛයෙන් ඒ දේ අපි නිදහස් කරනවා. Your mouth was given by God. දෙවියන් වහන්සේ විසින් අපගේ මුඛය අපට දී ඇත්තේ to turn what is spiritual into the physical realm ආත්මික දේ භෞතික තලයට පරිවර්තනය කරන පිණිසයි Did you hear that? ඔබට ඒ දේ ඇසුණාද? That's why the Bible says life and death is in the tongue in the mouth. ඒකයි බයිබලයේ කියන්නේ මරණය ජීවනයක් තිබෙන්නේ අපේ මුඛය කියලා. So with your mouth you can chart your course for a flourishing 2017 අපගේ මුඛය කරන කොටගෙන අපිට පුළුවන් 2017 වසර සමෘද්ධිමත් වසරකට අපට මඟ පෙන්වීම ගෙන එන්නට So 2017 you have to watch the words that you speak 2017 වසර අපි සැලකිලිමත් විය යුතුයි වඩාම අපගේ මුඛයෙන් පැමිණෙන වචන පිළිබඳව God will the spiritual realm works with words ආත්මික තලයේ ක්‍රියා කරන්නේ වචන කරන කොටගෙන Hallelujah Hallelujah The words of God spoken by a human vessel දෙවියන් වහන්සේගේ වචන මිනිසෙක් විසින් මුඛය ඇරලා ප්‍රකාශ කරනවා Hallelujah Hallelujah Praise God ප්‍රශංසා වේවා You remember on the 31st night I gave this story in the Bible about the widow who was in debt in heavy debt 31 රාත්‍රියේ මම මේ කතන්දරය ගෙනාවා ඒ වැඳපු ස්ත්‍රිය මහත් ණයබරෙන් සිටි ආකාරය And Bible says that a prophet came to her ප්‍රොපේතවරයෙක් ආවා ඇය වෙතට A man of God දෙවියන් වහන්සේගේ මිනිසෙක් And she began to tell the story ඒ කතන්දරය කිව්වා ඔහුට And the man of God said what do you have with you දෙවියන් වහන්සේගේ මිනිසයා ඇයට කියා සිටියා ඔබ ළඟ තිබෙන්නේ කුමක්ද And the woman said I don't have anything except a little oil. ඒ ස්ත්‍රිය කියා සිටියා මට කිසිම දෙයක් නැහැ තෙල් කුලාවක් ඇරෙන්නට. You know when you go through challenges in life God wants to know what you have with you. ජීවිතයේ අභියෝග තුලින් ඔබ යනකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ දැන ගැනීමයි ඔබ තුල තිබෙන දේ කුමක්ද කියලා. Many people complain but they do not thank God for what they have. බොහෝ මිනිස්සු මැසිවිලි දොඩනවා නමුත් ඔවුන් ස්තුති කරන්නේ නැහැ දෙවියන් වහන්සේට ඔවුන් තුල දැනටමත් ඇති දේ ගැන. And then the Lord the prophet says go and get as many vessels as empty vessels as possible ප්‍රොපේතම වරයා කියනවා ගිහිල්ලා හිස් වාජන බොහෝ සෙයින් උපරිමයෙන් රැස් කරගන්න that was an instruction ඒ උපදේශයක් everyone say instruction සියලු දෙනා අපි කියමු උපදේශයක් it was a simple instruction සරල උපදේශයක් they had to go to every house and get some vessels බොහෝ නිවෙස් වලට ගිහිල්ලා වාජන එකතු කරන්නට සිද්ධ වුණා and after that you know she said pour the prophet said pour the oil that you have into the vessels ඊට පස්සේ ප්‍රොපේතමේ වරය කිව්වා ඒ තෙල් ටික ඒ ගෙනාපු වාජන වලට වත් කරන්න you know the story and as she did that the supernatural started to operate ඒ දේ කරන්න ආරම්භ කර මොහොතේ සිට සුභ උත්තරීතර දේ හාස්කම පටන් ගත්තා There is a divine supply for you in 2017. Say, I have a divine supply for 2017. Your supply is not going to be your salary only. ඔබගේ පඩියට සීමා වේතනයට සීමා වෙන්නේ නැහැ ඔබගේ සැපයීම. Why do I say that? Because your salary is limited. මන්ද ඇයි මම එහෙම කියන්නේ ඔබගේ පඩිය සීමා සහිත නිසා. But the divine supply is unlimited. දිව්‍යමය සැපයීම සීමා රහිතයි. So the whole family they got together and they had a wholesale shop of oil. මුළු පවුලම එකතු වුණා වාජන රැස් කරගත්තා දැන් තෙල් ගොඩාක් තිබුණා ගබඩාවක් hallelujah and then the mother said she was going to bring another one අම්මා කිව්වා දැන් තෙල් වක් කරමින් සිටනකොට තවත් ගේන්න කියලා වාජන but one of the sons said there's no more it is finished ඒ පුත්‍රයා කියා හිටියේ තවත් වාජන නැහැ වාජන ඉවරයි no more vessels mummy තව හිස් වාජන නැහැ අම්මේ As he said that, the oil stopped. ඒක ඔහු කියපු විගසම තෙල් වැක්කිරීම නැවතුණා. Hallelujah. Two things I want you to notice. කාරණා දෙකක් ඔබ මෙතන දැනගන්න. The oil stopped when the vessels were not there. The vessel was not there. තෙල් ඒ වැක්කිරීම තෙල් සැපීම ඉවරුනේ වාජන ඉවරුණාම පමණයි. And the oil stopped when somebody said there's no more. ඒ වගේම තෙල් වැගිරීම අවසන් උනේ යම් කෙනෙක් පුත්‍රයා කියා සිටියා තවත් වාජන නැහැ කියලා. Hallelujah. Hallelujah. If you say no, if you say I don't have. ඔබ කිව්වොත් මට නැහැ සියල්ල ඉවරයි කියලා. If you say I am sick. මම රෝගී කියලා ඔබ කිව්වොත් then that is what is going to happen in your life. ඒක තමයි ඔබගේ ජීවිතේ සිද්ධ වෙන්නේ. Hallelujah. Hallelujah. So whatever you feel You must speak the word of God in your life. ඔබට කුමක් හැඟුණත් ඔබ දේව වචනය ප්‍රකාශ කළ යුතුයි ඔබගේ ජීවිතේ. Hallelujah. Hallelujah. You know in a church like this මේ වගේ සභාවක in the word that comes to you is able to catapult your life into higher realms. ඔබට පැමිණෙන වචනය කරන කොටගෙන ඔබව ඉහළ ස්ථානවලට ගෙන යන්න පුළුවන්. Even by just coming and sitting down here මේ ස්ථානයට පැමිණලා නිකන් ඔබ වාඩි වෙලා සිටීමෙන් පමණක් something happens to you. යම් දෙයක් ඔබගේ ජීවිතේ සිද්ධ වෙනවා. Hallelujah. Hallelujah. But you need to come continually. There is something that you have to do continually. නමුත් ඔබ දිගින් දිගටම කළ යුතු යම් ක්‍රියාවක් තිබෙනවා ඔබ විසින්. You know, I was helping with the money count the other day and I was looking at some of the you know people who are given and some of them have written testimonies. මම ගිය සතියේ උපකාර කරා ඒ මුදල් ගණන් කිරීමට ඒ සමහර ලියුම් කවරවල ලියලා තිබුණා ඒ මුදල් වපුරපු ඒ සාක්ෂිය උන්ගේ I did that because it's the first offering and I want to bless people I want to speak words of blessing on the Onilaps මම ඒ දේ දවසේ කරුණු ලැබුවේ 31 රාත්‍රියේ පළවෙනිදා ඒ පූජාවන් කරනකොටගෙන මගේ ආශාව උනේ එදා වපුරපු සියලු දෙනාට යාඥා කරන්නටයි There were some beautiful testimonies ඉතා අලංකාර සාක්ෂි බොහෝමයක් තිබුණා අන්තර්ගත වෙලා And I noticed that people who have given last year in increase measure ගිය අවුරුද්ද පුරාවට ඉතාමත් වැඩි වශයෙන් වපුරපු අය whose giving had increased ඔවුන්ගේ පූජාවන් දීම දෙවියන් වහන්සේට වැපිරීම වැඩි වෙලා තිබෙනවා and when I noticed them not only had their prosperity financial prosperity increased ඔවුන්ගේ ආර්ථිකය සඵලත්වය පමණක් නොවේ වැඩි වෙලා තිබෙන්නේ they had I have seen you know their health you know divine health in their family had prospered ounge paula thula divyamaya suya thula oun sapalatwayata ævillla thibena in one it says 2016 we never went to the doctors eka sakshyak une 2016 vasare api kavadaakwat dostarawarek gawata giye neha what a testimony is it puduma sakshyak neda you know doctors will not have business if the word of god is taken දොස්තරවරුන්ට I'm sorry Dr. Danuka. ව්‍යාපාර නැති වෙන්න යනවා ඔවුන්ට බිස්නස් නැති වෙන්න යනවා දෙවියන් වහන්සේගේ වචනය අපි නිවැරදි ලෙස පාවිච්චි කරමු. He changed his life from being a doctor to a pastor. Praise God. ප්‍රශංසා වේවා. No, you can be a Christian doctor. ඔබට පුළුවන් කිතුණු And that is what he is. කිතුණු දොස්තරවරයෙක් වෙන්න. Every time he does surgery he prays and does the surgery. ඔහු සත්කම කරන හැම අවස්ථාවකදීම යාඥා කළා සත්කම කරනවා. Hallelujah. And he's going to be the greatest eye surgeon in Sri Lanka. Amen. Dr. Danuka ලංකාදේශයේ හොඳම ඒ ඇස් සම්බන්ධ විශේෂඥයා සත්කම් කරන කෙනා වෙන්න යනවා. Hallelujah. Hallelujah. So your steps are ordered by the Lord this year. දෙවියන් වහන්සේ විසින් ඔබගේ සියලු පියවර උන්වහන්සේ සැලසුම් කොට තිබෙනවා. You don't have to be afraid, anxious. What's going to happen? ඔබ බිය වෙන්න අවශ්‍ය නැහැ කොමක්ද සිදු වෙන්නේ යන්නේ කියලා. See, my steps are ordered by the Lord. ඔබ කියන්න මගේ පියවර දෙවියන් වහන්සේ විසින් සැලසුම් කරලා ඉවරයි. None of my steps shall slide. මගේ කිසිම පියවරක් ලිස්සන්නේ නැහැ යේසුස් වහන්සේගේ නාමයෙන්. Hallelujah. Hallelujah. So this year is a spiritual year. ආත්මික වසරක් මේ අවුරුද්ද. And you know, one of the things you need to understand is the spiritual laws that operate. ඔබ තේරුම් ගත යුතු එක කාරණාවක් තමයි ආත්මික න්‍යායන් ක්‍රියා කරන. You know, there are just like there are physical laws in this world. මේ ලෝකයේ භෞතික න්‍යායන් තිබෙන අතර there are spiritual laws. ආත්මික න්‍යායනුත් තිබෙනවා. And many people are ignorant, even Christians are ignorant of spiritual laws. බොහෝ කිතුණුවනුත් පවා සලකන්නේ නැහැ මේ ආත්මික න්‍යායන් පිළිබඳව. You know, the laws of the physical realm, it works for you. භෞතික තලයේ ඒ න්‍යායන් ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා. Even if you know it or not. ඔබ දැනගත්තත් නැතත්. You know, the laws of electricity. ඒ විද්‍යුත් සම්බන්ධ න්‍යායන්. Even if you don't know it or know it, it works for you. ඔබ දැනගත්තත් නැදත් ඒ වෙනුව ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා. It works for your advantage or it can harm you. ඔබගේ වාසියට ක්‍රියා කරන්නත් පුළුවන් නැත්නම් ඔබටගේ අවාසියට ක්‍රියා කරන්නත් පුළුවන්. The law of gravity. ගුරුත්වාකර්ෂණ බලය. Now in the same way there are spiritual laws. ඒ ආකාරයෙන්ම ආත්මික න්‍යායනුත් තිබෙනවා. So this year you must learn spiritual laws and function in them. මේ අවුරුද්ද පුරාවට ඔබ ඉගෙන ගත යුතුයි දැනගත යුතුයි ආත්මික න්‍යායන් සහ ඒ තුල ඔබ ක්‍රියා කළ යුතුයි. Because I said man is a spirit and God is spirit. මං කිව්වා මිනිස්යා ආත්මයක් දෙවියන් වහන්සේත් ආත්මයක්. So we need to how we work with God in partnership is in the spirit realm. අපි දෙවියන් වහන්සේ එක්ක ක්‍රියා කරන්නේ පංගුකාරත්වයෙන් අපි ආත්මේ කරන කොටගෙනයි. Now there is one very important spiritual law that I want to share today. අද දවසේ මම බෙදා ගන්න කැමති ඉතාමත්ම වැදගත් ආත්මික න්‍යායක්. That's in Matthew chapter 6 verse 33. Matthew 6 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදේ. Now this scripture is a well-known scripture. In fact, my favorite scripture in my early days. Mama ithamatma aasa karana priya karana bible padayak visheshayen mage aarambaka kale. This is a spiritual law. Me aathmika niyayak. This is a divine decree. E divyameya prakashanayak. It's an instruction by the almighty God. Deviyan wahansege upadeshayak me. It says seek ye first the kingdom of God and his righteousness and all these things shall be added unto you. පාලමකට උන්වහන්සේගේ රාජ්‍යද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයා පල්ලා මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය. Now this is a law of the spirit. මේ ආත්මික තලයේ තිබෙන න්‍යායක්. It says that if you put God and his kingdom things first in your life, ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේත් උන්වහන්සේගේ රාජධානී දෙයටත් ප්‍රථම ස්ථානය දුන්නනම් because his kingdom is a spiritual kingdom. මන්ද දෙවියන් වහන්සේගේ රාජ්‍යාධානිය ආත්මික රාජධානියක් නිසා. His righteousness is a spiritual state, a position. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් ආත්මික ස්ථානගත කිරීමක්. So you need to give God first place in your life. එම නිසා ඔබගේ ජීවිතයේ ප්‍රථම ස්ථානය දිය යුත්තේ දෙවියන් වහන්සේටයි. And the Bible says seek first. It doesn't say pray, it doesn't say try. It says if you have the time, if it's convenient, it says seek. Bible e kiyanne palamuwenma unwahanseva soyannata kiyala un etana sandahan wanne neha prathamayenma yaaknya karanna vela tibunoth karanna puluwannam karanna kiyala kiyanne neha soyanna kiyala kiyanne. The word seek there is to desire, to crave, to strive after. ඒ සොයා පල්ලා කියන වචනේ නියම අර්ථය තමයි ආශා කරන්න ඒ පිටුපස ලුහු බඳින්න තද ආශාවෙන්. You know, this year I'm challenging you to desire God more than anything else in your life. මේ අවුරුද්ද මම ඔබට අභියෝග කරනවා ඔබ දෙවියන් වහන්සේට ආශා කරන්න ඔබගේ ජීවිතේ වෙන අන් දේවල් වලට වඩා desire the things of God more than any other thing in the world දෙවියන් වහන්සේගේ කාරණා ආශා කරන ලෝකයේ අන් සියලු දේට වඩා You know, strive after the things of God. Devian wahansege karana oba luhu bandinna. You know, don't say, you know, I cannot do it because it's not convenient for me. Mata pahasu nathi nisa mata me de karanna baha kiyala kiyanne epa. You know, prayer is not something that you do because it's convenient for you. Yaagnyawa obata pahasu nisa karana deyak nevey. Prayer is not something that you do as a last resort. Antimatama okkoma try karala avasana washen karana deyak nevey yaagnyawa. It is something that you do first and foremost. Hallelujah. Prathamenma mul kotama karana deyak yaagnyawa kiyala kiyanne. So it says if you seek his kingdom and his righteousness unwahansege rajadaniya dharmishthakama prathamen sewwanam not second not third devanuwa nevey tevanuwa nevey First everyone say first prathamen api siyala denama kiyemu prathamen then the bible says all these things shall be added unto you evita an siyalla obata denu labanniya hallelujah hallelujah so it means if you give yourself to god everything that you have that if you give to god obatula tibena siyalu de oba deviyan wahanseeta dunna nam first prathamen what do you have obat tula tibena de what do you have obata kumakda tibenne what do you have obata kumakda tibenne all of us have a life isn't it apala jeevithayak tibena neida and your life is also time obage jeevithaya kiyanne obage welawa you see when somebody gives you time yam kenek obata welawa denakota he is giving you life isn't it obata jeevithaya thamai denne so you have to give time to god oba deviyan wahanseta welawa divayutui not the leftover time avasana washen ithuru welawa neve if there is time welawa thibenawa nam no the first time in your life the most valuable time in your life ඔබගේ ජීවිතයේ වටිනාම මුල් කාලය ප්‍රථම කාලය ඔබ දෙවියන් වහන්සේට දිවි යුතුමයි When you wake up When you wake up ඔබ නැගිට්ටම උදැසන That is the time that you need to give God ඒක වෙලාව තමයි ඔබ දෙවියන් වහන්සේට දිවි යුත්තේ Hallelujah Hallelujah So you give your time ඔබගේ වෙලාව දෙන්න උන්වහන්සේට You give your money ඔබගේ මුදල් ආර්ථිකයේ උන්වහන්සේට වපුරන්න ඉතුරු වෙච්ච දේ නෙවෙයි because god is the one who has given you the ability to earn money මන්ද දෙවියන් වහන්සේ තමයි හැකියාව දීලා තිබෙන්නේ ඔබට මුදල් උපයන්නට your talent ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් all of us have talents අපි සියලු දෙනාටම තිබෙනවා හැකියාවන් සහ දක්ෂතාවයන් that talent was given by god to you ඒ දක්ෂතාවය ඔබට දුන්නේ දෙවියන් වහන්සේ විසින්මයි so that you can give that talent first to god ඒ දක්ෂතාවය ප්‍රථමයෙන් දෙවියන් වහන්සේට දෙන පිණිස hallelujah have you thought about that ඔබේ ගැන සිතුවද hallelujah don't keep your talent for yourself and for your employer ඔබගේ දක්ෂතාවය ඔබටත් ඔබ රැකියා කරන තාලේ ඔබගේ බොස්ටත් ස්වාමියාට තියන්න එපා and you give to god everything that he if you have a car you give god the car ඔබට තිබෙන සියලුම දේ ඔබගේ වාහනය වෙන්න පුළුවන් ඒ දේ දෙවියන් වහන්සේට කැප කරන්න I mean that means you don't bring the car and leave the car and go home but I mean is if god says that you can do that but what I say is that you use the car for spiritual things ඔබගේ වාහනය මම කියන්නේ මෙතන ඇවිල්ලා තියලා යන එක නෙවෙයි ඔබගේ වාහනය ආත්මික කාරණා උදෙසා යාඥා කරන්න මෙහි ඇවිල්ලා තියන්න කියලා දෙවියන් වහන්සේ කියනවා නම් ඔබට ඒ දැත් කරන්න පුළුවන්. When you choose a car you choose it because you know you want to use the car for God. ඔබ වාහනයක් තෝරා ගන්නකොට ඒ දේ තෝරා ගන්නෙ දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න පුළුවන් වෙන පරිදි. All the vehicles we have bought it like that and God has always upgraded. අපි මිලදී ගත්ත සියලුම වාහන අපි මිලදී අරගෙන තියෙන්නේ සබාව ගැන සිතලා එම නිසා දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම අපේ වාහන උසස් කරලා තිබෙනවා So when you do that the bible says shall be added unto you ඒ දේ කරනකොට දෙවියන් වහන්සේ කියනවා ඔබට අන් සියල්ල එකතු වෙනවා And the word added means adding value hallelujah එකතු වීම කියලා කියන්නේ වටිනාකමෙන් වැඩිවීමයි Your life will be added in value in every area of your life ඔබගේ ජීවිතයේ හැම ක්ෂේත්‍රෙම වටිනාකමෙන් වැඩි වෙනවා hallelujah hallelujah addition will follow you ඒ වැඩිවීම ඔබ පිටිපස ලුහු බඳිනවා. Hallelujah. Hallelujah. When you go after the things of God, දෙවියන් වහන්සේගේ කාරණා ඔබ ලුහු බඳහම the things that you need will come after you. Amen. ඔබට අවශ්‍ය සියලුම දේ ඔබ පිටිපස්සෙන් එනවා. Hallelujah. Hallelujah. But if you go after things, නමුත් ඔබ ලෝකයේ දේවල් පිටිපස්ස ලුහු බඳමින් ගියොත් you'll be running and running and you get tired. ඔබ දුවනවා දුවනවා එන්න එන්න මහන්සි වෙනවා විතරයි. And at the end you see your life is the same. අවසානයේ ඔබ දැකේ ඔබගේ ජීවිතේ කිසිම වෙනසක් නැහැ ඒ ආකාරයෙන්ම තිබෙනවා. So the law of the spirit is you give God the first place. ආත්මික න්‍යාය තමයි දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානය දීම. And there is a force that will cause things to come after you. එවිට යම් බලයක් ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා ඔබ පිටිපස්සේ ඔබට අවශ්‍ය සියලු දේ සපයමි. Blessings will come after you. ආශිර්වාද ඔබ පිටිපස්සේ පැමිණේවි. That husband or wife you're looking for will come after you. ඒ ස්වාමි පුරුෂ නැත්නම් භාර්යාව ඔබ පිටිපස්සෙන් එවි. That healing will come after you. ඒ සුවය ඔබ පිටිපස්සෙන් පැමිණේවි. Hallelujah. That financial lack will come after you. ඒ ආර්ථික හිඟය වෙනුවට ඔබ පිටිපස්සෙන් ආර්ථිකය පැමිණේවි. Because you have chosen to follow the Lord Jesus Christ, put him first in your life. මන්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රථම ස්ථානය දෙන්න ඔබ තෝරා ගත්ත නිසා. Hallelujah. Hallelujah. Are you receiving something this morning? ඔබ යම් දෙයක් මේ උදෑසන ලබා ගන්නවද? Are you receiving something this morning? ඔබ යම් දෙයක් ලබා ගන්නවද සබාව? So this simple message on the first Sunday of this year. මේ සරල පණිවිඩය මේ අවුරුද්දේ ප්‍රථම දේශනාවෙන්. If you say, Pastor, I'm going to put God first in my life. ඔබ කියා සිටිනවා නම් Pastor, ඔව් මම දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානය දෙන්න I'm going to go after God this year. දෙවියන් වහන්සේව ලුහු බඳිනවා උන් වහන්සේ පිටිපස යනවා කියලා ඔබ කියනවාද? Give my first and the best to him. මගේ හොඳම දේ වඩා යහපත්ම දේ උන් වහන්සේට දෙන පිණිස. I tell you 31st night you'll have so much testimonies. 31 රාත්‍රියේ ඔබ බොහෝ සාක්ෂි වලින් පූර්ණව සිටින්න යනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. In Proverbs 3 verse 9 and 10 හිතෝපදේශයේ 3 9 සහ 10 පදවල කියනවා Honor the Lord with thy substance. නුඹේ සම්පතින් දෙවියන් වහන්සේට ගෞරව කරපන්න. And with the first fruits of all thine increase. නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද උන් වහන්සේට ගෞරව කරන්න. See, when you give God first. ඔබ දෙවියන් වහන්සේට ප්‍රථමයෙන් දෙන කල. You are honoring God. ඔබ දෙවියන් වහන්සේට ගෞරව කරනවා. The thing that you give first in your life is the one that you honor most. ඔබ ජීවිතේ ප්‍රථමයෙන්ම ප්‍රථම ස්ථානය දෙන දෙයට තමයි ඔබ ගෞරව කරන්නේ වැඩියෙන්ම. Did you realize that? ඔබ ඒ දේ තේරුම් ගත්තද? Hallelujah. Hallelujah. So I want you to think, you know, what am I giving first place in my life? මගේ ජීවිතේ ප්‍රථම ස්ථානය දෙන්නේ කුමකටද කියලා ඔබ සිතන්න. If you honor God, ඔබ දෙවියන් වහන්සේට ගෞරව කරොත්, then you want to give the first in everything the first fruits. එවිට ඔබ සියලු දේ තුල ප්‍රථම ඵලය දෙවියන් වහන්සේට දෙනවා. Hallelujah. Hallelujah. What does first fruit means? ප්‍රථම ඵලය කියලා කියන්නේ කුමක්ද? The first in first and the best in everything. හැම දෙයක් තුලම ප්‍රථම දේ සහ හොඳම දේ. In the day the first time the first moments of your day. ඔබගේ දිනයේ ඒ ප්‍රථම පැය ගන්න that you give God දෙවියන් වහන්සේට දෙන කාලය to seek his face every morning in prayer හැම උදෑසනකම උන්වහන්සේගේ මුහුණ සොයන්න යාඥාවෙන් to wait in his presence උන්වහන්සේගේ අභිමුඛය තුල රැඳී සිටින්න to hear him speak to you උන්වහන්සේගේ කටහඬ අසන්න ඔබට කතා කරනවා I tell you if you do that ඔබ ඒ දේ කරොත් your life will be a wonder ඔබගේ ජීවිතය පුදුමයක් වෙනවා verse 10 said so that thy barns will be filled with plenty and thy presses shall burst out with new wine. දහවෙනි පදයේ කියන නුඹේ අටු බොහෝ ධාන්‍යෙන් පිරෙන්නේය. නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රික පානයෙන් ඉතිරෙන්නේය. Hallelujah. Hallelujah. This is how the divine law operates. මේ දිව්‍ය මේ න්‍යාය මේ ආකාරයෙන් තමයි ක්‍රියා කරන්නේ. When you release the first and the best to God. ප්‍රථම දේ සහ වඩා යහපත් දේ දෙවියන් වහන්සේට ඔබ නිදහස් කරාම. Then God will undertake to fill up your barns and your presses with new wine. දෙවියන් වහන්සේ එවිට වග බලා ගනිවි උන් වහන්සේ ඔබගේ ජීවිතයේ ඒ පිරි ඉතිරි යන්නට සලස්වා විදානි. Hallelujah. This is Hallelujah. The Old Testament people were doing, you know, all kinds of agriculture that was at that time. ඒ පරණ ගිවිසුමේ විවිධ ආකාරයේ කෘෂිකාර්මික කටයුතු වල සෙනඟ නිරත වෙලා සිටියා. But today this means that you will have plenty. Your bank account will always be plenty. අද දවසේ මේන් අර්ථවත් වන්නේ ඔබගේ බැංකු ගිණුම නිරන්තරයෙන්ම පිරී ඉතිරී යාවේ. And your purse will always have full of money. ඒ වගේම ඔබගේ පසුම්බිය purse එක නිරන්තරයෙන්ම මුදල් ගොඩක් තියේවි. Hallelujah. Hallelujah. It will never run empty. කවදාකවත් හිස් වෙන්නේ නැහැ. You will never say I'm broke. කවදාකවත් කියන්නේ නැහැ මට හිඟයි බංකොලොත් කියලා ඔබ කියන්නේ නැහැ. By the way, if you say I'm broke, you will become broke. ඔබ කිව්වොත් මම බංකොලොත් කියලා ඔබ බංකොලොත්ම තමයි වෙන්නේ. Some people think is fashionable to say I'm broke. සමහරු කියන හිතනවා මේක ලස්සන දෙයක් කියන්න කියලා මම බංකොලොත් කියලා. Hallelujah. Hallelujah. So everything that God gives us, දෙවියන් වහන්සේ අපට දෙන සියලුම දේ, we must be stewards and not owners. අපි ඒ දේ අයිතිකාරයෝ වන්නේ නැතුව ඒ දේ යහපතින් රැකබලාගෙන කට්ටිය විය යුතුයි. When we give the first fruit, අපි ප්‍රථම ඵලය දෙනකොට, when we give the first portion of everything, අපි හැම දෙම ප්‍රථම ඵලය දෙවියන් වහන්සේට දෙනකොට, we are recognizing that God is the owner. අපි දැන හඳුන ගන්නවා දෙවියන් වහන්සේ තමයි අයිතිකාරයා කියලා. And I am the steward. මම තමයි ගබඩාකාරයා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. And that alone is big. ඒ දෙම විශාලයි. When you give your children to God, when you bring your children for dedication, ඔබගේ දරුවන් ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ කුඩා කල කැප කරාම, you know what are you saying now? මොකක්ද ඔබ කියන්නේ? This child was given to me. මේ දරුවා මට දෙවියන් වහන්සේ විසින් දෙනු ලැබුවා. But I am giving it back to you. මම දෙවියන් වහන්සේට නැවත වතාවක් මේ දරුවා කැප කරනවා. This child belongs to you. මේ දරුවා දෙවියන් වහන්සේට අයිති. But I am the steward. I promise to look after this child. මම තමයි ගබඩාකරු. මම පොරොන්දු වෙනවා මේ දරුවව රැකබලා ගන්නට. To bring this child in the ways of the Lord. දෙවියන් වහන්සේගේ මාර්ගයේ මේ දරුවා වර්ධනයට ගෙනෙන්න. That is a spiritual law. මේ ආත්මික න්‍යායක්. And when you function in that law, මේ න්‍යාය තුල ඔබ ක්‍රියා කරනකොට, your prayers will become so powerful. ඔබගේ යාඥාව ඉතාමත්ම බලවත් වෙනවා. Because you are bringing to God the child that belongs to him. මන්ද දෙවියන් වහන්සේට අයිති ඒ දරුවා උන්වහන්සේ වෙතට ගෙනෙනවා. So when you pray, Lord, you know, make his heart to go after the things of God. ඔබ යාඥා කරාම මේ ආකාරයෙන් ස්වාමීනි මේ දරුවා ඔබ වහන්සේගේ කාරණා පිටිපස ලුහබඳින කෙනෙක් කරන්න. That prayer will be answered. ඒ යාඥාවට පිළිතුරු ඔබ දකින්න යනවා. Because the child is already in the hands of God. මන්ද දරුවා දෙවියන් වහන්සේගේ හස්තයට බාර කළා ඉවර නිසා. Hallelujah. Hallelujah. It is so powerful. ඒ තාමත්ම බලවත්. In everything. සියලු දේ. Everything you own, you say, Lord, this belongs to you. ඔබට අයිති සියලු දේ තුල ඔබ කියන්නේ ස්වාමීනි මේ දේ අයිති ඔබට. And I will use it for your glory. බොහන්සේට මහිමය ගෙනීම පිණිස මම මේ දේ පාවිච්චි කරනවා. Hallelujah. Hallelujah. So 2017 වසර is going to be a great year for you. ඉතාමත් අනර්ග වසරක් වෙන්න යනවා ඔබට. You know, pay importance to church attendance. සභාවට පැමිණීමට ඔබ වැදගත් ස්ථානයක් දෙන්න. It is so important to come every Sunday to church. හැම ඉරිදා දවසකම සභාවට පැමිණීම ඉතාමත් වැදගත්. සභාව අතපසු කරන්න එපා. In the Bible there was a man who missed church. බයිබලයේ දවස්වල හිටියම් ඒ සභාව අතපසු කරපු කෙනෙක්. When Jesus was having a meeting, යේසුස් වහන්සේ say I'm rasvimak tibba after he rose from the dead navata nagittama yesus wahanse he had a meeting with his disciples golayan ekka rasvimak tibba one fellow thought he has more important things to do ekkenek hituwa mata wada wedagath dewal thibenawa karanna who is that fellow kawuda ekena do you know him dannawada ekena kawuda kiyala thomas the doubter thomas e saka karapu kena you know why did he doubt ඇයි සැක කරේ? Because he didn't come for the important meeting. වැදගත් රැස්වීම වලට පැමිණියේ නැති නිසා. So everybody said something. He said, no, I don't believe. හැමෝම එක දෙයක් කිව්වා ගෝලයන්. ඔහු තෝමස් කිව්වා වෙනස් දෙයක්. He said, today Jesus preached a wonderful message. ඒගොල්ල කිව්වා අන්නය කිව්වා යේසුස් වහන්සේ අනර්ග දේශනාවක් දේශනා කළා. We received so much blessing. ආශිර්වාද ගොඩක් අපි ලබා ගත්තා නේද? And we received a revelation. එලිදරව්වක් ලබා ගත්තා. That Jesus as he said he will rise from the dead. That is true. යේසුස් වහන්සේ කිව්වා ආකාරයට උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටිනවා ඒක සත්‍යයි කියලා උන් වටහා ගත්තා. But this Thomas he argued. Thomas මොකද්ද කරේ? Unless I touch Jesus Thomas tarka kara ohu kiwa mama Jesus wahanse va sparsha karala baluwe natta I want to have an inspection මම හොයලා බලලා බලන්න අවශ්‍යයි. සමීක්ෂණ කළා. Some people are in the church, they are inspectors. සභාවෙත් මේ වගේ ඉන්නවා පරීක්ෂණ සමීක්ෂණ කරන අය. Not in this church. Praise God. අපේ සභාවේ නම් ඒ වගේ අය නැහැ. But that happens when you miss church meetings. මේ ආකාරයෙන් සැක කරන්නේ ප්‍රශ්න තර්ක ගෙනෙන්නේ සභා රැස්වීම අතපසු කරන අය. There's a revelation that comes to you if you catch it. Your life will be transformed. ඔබට දේව වචනේ කරන කොටගෙන පැමිණෙන එලිදරව්ව ඔබ අල්ලගත්තා නම් ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. And also come to church on time. ඒ වගේම ඔබ වෙලාවට සභාවට පැමිණෙන්න. Hallelujah. Hallelujah. If the president of Sri Lanka asks you to come for a meeting. ඒ මෙලෝ රටේ ඉන්න ජනාධිපති ඔබට කිව්වොත් රැස්වීමකට එන්න කියලා. What will happen to you? ඔබට කුමක්ද වෙන්නේ? You take leave, you get ready. You will be there 3 hours before the meeting for security check. රැකියාවෙන් ඔබ නිවාඩු අරගෙන ඒ රැස්වීමට පැය 3කට කලින් ඔබ ලැහැස්ති වෙලා ඉන්නවා මේ ඒ චෙක් කරන්නත් ඉඩ දීලා වෙලාවට ඉන්නවා. But you are coming to meet here the King of Kings and the Lord of Lords. නමුත් මේ සභාවේ ඔබ ඒ මුණ ගැසෙන්න පැමිණෙන්නේ රජුන්ගේ රජු ස්වාමින්ගේ ස්වාමින් වහන්සේ. Hallelujah. Hallelujah. You know, punctuality is important. වෙලාවට පැමිණීම ඉතාමත්ම වැදගත්. Attendance is important. හැම සතියකම හැම ඉරිදම පැමිණීම ඉතාමත්ම වැදගත්. Because God is watching. මන්ද දෙවියන් වහන්සේ බලාගෙන සිටින නිසා. Maybe your pastor is not watching. ඔබගේ පාස්ටර් බලාගෙන නැතුව ඇති. Even if he watches, he just looks the other side. ඔහු බලාගෙන හිටියත් ඔහු අනිත් පැත්ත බලා ගන්නවා. Because he loves you too much. ඔබට වඩා ප්‍රේම කරන නිසා. But God is watching. නමුත් දෙවියන් වහන්සේ බලාගෙන සිටිනවා. Why is this fellow every day late? ඇයි මෙයා හැමදාම පරක්කු වෙලා එන්නේ? There's no condemnation. පහත හෙලීමක් නැහැ, වරද පටවීමක් නැහැ. And cell attendance is so important. ඒ වගේම සෛලයට පැමිණීම හැම දවසකම ඉතාම වැදගත්. In our church we have what is called a cell, which is a smaller group. අපගේ සභාවේ සෙල් එක කියලා කියනවා සෛලය ඒ කුඩා කණ්ඩායමක් සතිමැද රැස්වීමක්. There you can participate in the meeting, you can discuss, you can talk and you can use your spiritual gifts. ඔබගේ ආත්මික talent පාවිච්චි කරන්න පුළුවන්, ඔබට මේවයි පංගුකාරත්වය දරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. This year I want everyone in cell groups. මේ අවුරුද්දේ මගේ හදවත ඔබ සියලු දෙනාම සෛලයක සිටීමයි. And we are making plans to see who is in the cell, who is not in the cell. අපි බලනවා ඉදිරි කාලයේ කවුද සෛලයක සිටින්නේ, කවුද සෛලයක නැත්තේ කියලා. And if you're not in the cell, we will come and ask you, please come and be a part of the cell. ඔබ සෛලයක නැත්නම් අපි ඔබගෙන් අහන්න යනවා, ඔබට ධෛර්යමත් කරනවා සෛලයකට බැඳෙන්න කියලා. Don't wait for somebody to ask you to come join a cell. Come and join a cell. කවුරුත් ඔබ ළඟට ඇවිල්ලා අහනකන් ඉන්න එපා. ඔබ එන්න සෛලයකට සහභාගී වෙන්න. Because if you are in a cell, then you are looked after pastorally. ඔබ සෛලයක සිටිනවා නම් ඔබව ඒ එඬේර කුවේක වගේ ඔබට රැකවරණය ලැබෙනවා. And you be built up in the word of God, you be built up in the ministry of the work of the word. දෙවියන් වහන්සේගේ වචනය තුල, ඒ වගේම ශුද්ධාත්මයන්න් වහන්සේගේ සේවය තුල ඔබව ගොඩනගනු ලබනවා ඔබ සෛලයක සිටිනවා නම්. And this year the other important thing I want to do, this church must be a house of prayer. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි මේ අවුරුද්දේ වැඩි වැඩියෙන් අපගේ සභාව යාඥාවේ ගෘහයක් වෙනවා. We have prayer meetings, corporate prayer meetings. සාමූහික යාඥා තිබෙනවා සතිපතා අපගේ සභාවේ. Make up your mind to come for them. ඔබගේ මනස ඔබ සකස් කරගන්න තීරණයක් ගන්න මේ යාඥා රැස්වීම වලට සහභාගී වෙන්නට. The ladies meet on Thursday morning. කාන්තාවන් උදෑසන බ්‍රහස්පතින්දා මුණ ගැසෙනවා. And the mighty men meet on Friday 9:30 p.m. Come on men. පුරුෂයන් මුණ ගැසෙනවා සිකුරාදා 9:00 About 5 men shouted. ඇයි පුරුෂයන් 5 දෙනෙක් විතරයි මොර ගැසුවේ? Mighty men are meeting at 9:30. බලවත් පුරුෂයන් මුණ ගැසෙනවා. One more time. Mighty men are meeting at 9:30. ඒ බල. Now if you shouted, you have to be here next Friday. Even if you didn't shout, the Lord will ask, why didn't you shout? Hallelujah. You see, when you come for a prayer meeting, යාඥා රැස්වීමකට ඔබ පැමිණියහම it will not be boring, I can assure you. කම්මැලි වෙන්නේ නැහැ ඔබ. As you pray for others, ඔබ අන් අය උදෙසා යාඥා කරනකොට God will take care of your needs. දෙවියන් වහන්සේ ඔබගේ සියලු අවශ්‍යතා සලකා බලනවා. That's a spiritual law again. තවත් ආත්මික න්‍යායක් එතන ක්‍රියා කරනවා. Hallelujah. My time has run out. Let's stand up. අපි සියලු දෙනාම නැගී සිටිමු. Hallelujah. Are you blessed this morning? මේ උදෑසන ඔබ ආශිර්වාද ලැබුවද? And on the 14th we have a bonus meeting. 14 වෙනිදා අපිට ඉතා විශේෂ සුවිශේෂ බෝනස් රැස්වීමක් තබන්න යනවා. You want to get more and more teaching. ඉගෙනීම වඩා වඩා ලබන්න නම්. Which I believe you have appetite. මම දන්නවා ඔබට රුචියක් තිබෙනවා මේ කෙරෙහි. 14th is a holiday. We are having a meeting from 9 to 12:30. උදෑසන 9 ඉඳලා දහවල් 12 මාර දක්වා විශේෂ රැස්වීමක් අපි පවත්වනවා. We are going to teach you in detail about the year of flourishing. ඒ සමෘද්ධිමත් වසර 2017 වසරේ ඉගැන්වීම ඔබට ඉතා දීර්ඝ ලෙස ගෙනින් යනවා. And about the vision of this church for this year 2017. ඒ වගේම 2017 වසර උදෙසා අපගේ සභාවේ දර්ශනය. So if you are a part of this church, if you are a member of this church, ඔබ අපගේ සභාවේ සමාජිකයෙකු නම් you must attend 14th. ඔබ පැමිණිය යුතුමයි 14 වෙනිදා සෙනසුරාදා. It's a holiday, so you don't have to go to work. ඒ නිවාඩු දවසක් ඔබට රැකියාවට යන්න අවශ්‍ය නැහැ ඒ දවසේ. Let's worship the Lord. Thank you. අපි දෙවියන් වහන්සේට නමස්කාර කරමු. Let's lift our hands to heaven. අපගේ දෑත් අපි ස්වර්ගයේ වෙතට උසුලමු. අපි අන්‍ය භාෂාවෙන් කතා කරමු. Let the word of God sink into you. දේ වචනෙට ඉඩ දෙන්න ඔබ ඇතුළට ඇතුල් වෙන්නට. Enter Robo Shanta. Hallelujah. Thank you Jesus. ඉසුති යේසුනි. He is here. වහන්සේ අපි මාධ්‍ය. The Lord is here this morning. දෙවියන් වහන්සේ අපි මාධ්‍ය ක්‍රියා කරනවා මේ උදෑසන. Hallelujah. Hallelujah. He's here to bless you. ඔබට ආශිර්වාද කරන පිණිස උන්වහන්සේ ඉන්නවා. With his word. දැනටමත් ඔබට වචනෙන් ආශිර්වාද කරලා ඉවරයි. Hallelujah. Hallelujah. Hallelujah. Ribo shide bo santa baradi bo sentara raba. Shantara bo. Oh in the name of the Lord Jesus. Jesus. Hallelujah. Hallelujah. Oh the Holy Spirit is here. Shudatmya Thank you. Open your heart to receive from him.